ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නක්ඛත්තම් පාතිමානේතං අතෝ බාලා උපජ්ජගා අතෝ අත්තස්ස නක්ඛත්ත කිං කරිස්සන්තිකාරකාති තමන්නාව සදහවර පින්නතුනි තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා ඒ පිළිබඳ උදන්නෙනවා උදාන වාක්‍ය කියලා අපි අනේක જાති සංසාරම් කියන මේ ගාථාවේ උන්වහන්සේගේ උදානය ගැන කියනවා. නමුත් උන්වහන්සේ උදාන නැමේ උතනදි පමණක් නෙවෙයි. ත්‍රිපිටකයේ තියෙන උදාන පාළි කියලා වස්ථාන ස්ථාන කීපයක යම් යම් සිද්ධීන් සිදුවීම් දැක ඒ අනුව කළා වූ දේශනයක් ඒක. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කරපු එකක් නෙවෙයි. ඒක සිද්ධිය උපයෝගී කරගෙන ඒ ගැඹුරට ගලපලා දේශනා කරපු එකක්. අපි ධර්මදේශනාවල මේ පිළිබඳව කරුණු තිබෙනවා උදාහරණයක් ඉදිරිපත් කළාට. අන්න ඒ වගේ උදාහරණයක් තමයි මම මේ ගත්තේ. මේ උදාහරණය ප්‍රකාශ කරන්න හේතුවකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ධර්මදේශනාවල මේ වගේ කතන්දර නැහැ. නමුත් මේ කතාව පුංචියට කියලා ඉන්න වෙනවා. ඊට පස්සේ අපි මේ අදාළ කාරණේ අපට ගැලපෙන ආකාරයට යන්න වෙනවා. අතීතය ගැන කතා කරගෙන හිටියම මේක රාජකතා චෝර කතා වෙනවා. නෝ ධර්මදේශනාවක් වෙන්නේ නැහැනේ. මේ කතාව මම කියවලා තියෙන්නේ 1980 90 කාලේ නිසා දැන් මතකයේ ටිකක් අඩුයි ආයෙ ළඟදී කියෙවේ නැහැ අඩුපාඩු තියෙනත් පුළුවන්. මේකට කියන්නේ නක්කත් ජාතකික ජාතක පොතේ තියෙන්නේ. තරුණියක් මනාලියක් බලන්න යනවා. මනාලියෙන් බලලා කැඳවාගෙන යාම සඳහා දිනය තීරණය කරලා දීලා එනවා ගෙදර. එවිදින් නැකත් ඇදුරෙක් ගාවට යනවා නැකත් බලන්න. නැකත් ඇදුර කල්පනා කරනවා මේ මනුස්සයා දිනය තීරණය කරලා දැන් තමයි මගෙන් නැකත් අහන්න එන්නේ කියලා. එකපක් හදලා දෙනවා අදාළ දිනේ පහු වෙලා යන්න. දැන් අදාළ දිනේ එලා වෙනවා මනාලිය බලන් ඉන්න වනමාලයා ඇක්කන් දෙනතරු. නෑ. ආවේ නෑ. මනාලිය වෙනත් කෙනෙකුට විවාහ කරලා දෙනවා එදා දවසේ. අර නැකතට වැඩ කරන් ඉිරිපෙත් කරනා වන්න මනාලිය ගේන්න යනවා එදාට ගිහින් බලපන් මනාලිය නෑ. මේක තමයි සාරාංශය. දැන් මේක තමයි බුදුන් වහන්සේගේ උදානේ. උදානන්ද හේතුනේ. නක්කත්තම් පාතිමානේතං. නැකතක් පැමිණෙන දරු අත්තෝ බාලා උපජ්ජගා වැඩේ කරන්නට ඇඟිලි ගැනගෙන ඉන්න අනුනත නැත්තෝ. නමුත් අත්තෝ අත්තස්ස නක්කත්ත. අත්තෝ කියන්නේ වැඩක් කිරීමට ඒකට වැඩක් කිරීමමයි නැකත. අත්තෝ අපි කියමුකෝ කාර්ය සිද්ධිය කියලා අත්තස්ස කාර්යකරණය. යමක් වෙන්නට ඒ වැඩේ කරන එක තමයි නැකත. තරු නැත්නම් නැකත් වනවා කරන්නද කියලා බුදුන් වහන්සේ උදන්වන්නේ කියලා තියෙනවා. ඉතින් මේක මෙහෙම ලේසියෙන් කියලා ඉරකන්න පුළුවන් කතාවක් නේ. නිකම්ම මම තොරතුරු ටිකක් ඉස්සරලා කියන්නම්. ඔය සිද්ධාර්ථ කුමාරයෝ හැදුනවැරුණේ තාත්තයාට තේනේ. ඒ තාත්තයාට හැදුවෙන කාලේ නම් තියන්න එහෙම නැත්නම් ඉඳුල් කට ගන්න ඔයාට නැකත් හදවන්න නැකත් බලලා තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ සුදෝන් සල්තුමා හින්දුව ඊට ආසන්න ආගමික වත්තිකෙක් නිසා මේ නැකත් වලට මුල් තැන් දීලා තේනවා. නමුත් මම මේ සියලු සත්ත්වයන් දුකින් ගලවා ගැනීම සඳහා තමයි මේ සතරෙන් නික්මෙන්න හදන්න කියලා අභිනිෂ්ක්‍රමණය සඳහා නැකතක් බැලූ බව, කේසච්ඡේදනය සඳහා නැකතක් බැලූ බව, චීවර පෙරවීම සඳහා නැකතක් බැලූ බව, එහෙම නැත්නම් බුද්ධත්වයට සඳහා බෝධි රුක්ෂ මූලයේ වාඩි වීමට හොඳ නැකතක් බැලුව බව එහෙම අපි ඉගෙන ගන්න නැහැ. ඒ ප්‍රත්‍යඥයෙන් නැකත් වෙනාට බුදුන් වහන්සේ නැකත් තිබුණා නැහැ කියන එක තමයි මම මේ වයින් දකින්නේ. මම පිරිනවන් අඩින්දයි හදන්නේ නැකතක් බල. මොකද අපේ සමහර අය මරුණෙන් පස්සේ මිනිහ ගෙයින් එළියට ගන්නත් නැකත් වෙනවා. ඉතින් ඒවා පිළිබඳ ඉලියක්වත් දුන්නේ නැත්නම් මේ මිනිස්සු මා තේරුම් ගන්නේ නැහැ ඒක එහෙම කියන්නේ. නැකත කියන එකේ තේරුම අවස්ථාව කියන එක. නැත් ශාස්ත්‍රය කියන එක විශේෂම ශාස්ත්‍රය. කරේ ලෝකෝත්තර නෑ ලෞකිකයි. මේ ලෝකෙ පෙරලෙනවානේ කැරකෙනවානේ. කරකට ඉර උදා වෙනවා. ඔය ඉර උදා වෙනකොට තියෙන තරු ටිකක් ඉරියඳලා හදලා තියෙනවා නම් ටිකක් කියලා. එතකොට ඒවට මේස උත්සව මෙතන කටක කන්න තලා කියලා කියන ඊට පස්සේ ලග්න කියන්නේ ඒවට තමයි. ඒක උදා වුණ තැන් පටන් රාත්‍රී ආපහු පසුදා උදා වෙනතුරු 27ක් ඔය වගේ උදා වෙනවා. අස්විද වෙරණ කැති රහෙනත මොසිරස කියලා 27ක් නැකත කියලා කියනවා. දවසට 27ක් තියෙනවා. ඉතින් අන්න දරුවේ කුපන් වෙලාවට ඔය අහස එතන තියෙන තරු ටිකයි ඔය නැකතයි උදාත්තාම තමයි ඔය හදන්නේ. කොහොම හෝ දවස් 364ක් විතර ගියාම මේ 27 බෙදලා බෙදලා බෙදලා ඉතුරු වෙනවා පැය 3 4 5ක්. අප්‍රේල් 13 වෙනිදා රැටයි 14 වෙනිදා උදේ සංක්‍රාන්තිය කියලා කතා කරන දක්වායි නොනඟතේ කියන්නේ නැකලක් ප්‍රති කාලය. ඒ ටික අතහැරලා තමයි අවුරුද්ද පටන් ගන්නෙ. ඔවා පිළිබඳව කියන්නේ නෙමෙයි මම මේ ධර්ම දේශනාව ගත්තේ. නමුත් මේ පිළිබඳව පොඩ්ඩක් දැනගන්න මතක් කළේ. ඒ වගේම අපි මේ පසුගිය කාලේ සමරපුවකට කියන්න කාලයක් තිස්සේ මේක සිංහල සහ හින්දු නැත්තම් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කියලා. නැක. මෑතදී හෝ ඊට පස්සේ මට දවසක කෙනෙක් කතා කරලා කියන එකත් වෙන දන්න කෙනෙක් මේ නැකත් සිදුනේ නම් අප්‍රේල් 18 වෙනිදා දවසටයි මේ බොරුවක් කරලා තින්නේ කියලා. මම දන්නේ ඇත්ත නැත්තද කියලා. මම ඒ කියන්නේ මොනම සැලකිල්ලක්වත් නැති නිසා. නමුත් ලෝකයේ රටවල ඇයට එක එක අවුරුදු තියෙනවා එක එක දවසට. ඔය නැකත් විශ්වාස කරන සහ නොකරන අයත් ඉන්නවා ඕන තරම්. පෞද්ගලිකව මම මෙහෙම කියන්නම්. අපි හැදෙන්න වැඩෙන්නේ ආදරණීය අම්මලා තාත්තලා යටතේනේ හරිම කීකරුයි. අම්මා තාත්තා යටතේ ඉන්න තාක්කල් අම්මලා තාත්තලා කියපු දේවල් කළා. ඒ නිසා අවුරුද්දට අලුත් වෙනුම් නැදෙන්නද නැකතර කවපුව කන්නත් ඇති අවුරුදු 14 15 තාස වෙනවා. එදයින් පස්සේ මගේ ජීවිතේ තියෙන්නේ ගෙදර නෙමෙයි. ගස් යට ආරාමවල කැලෑවල. කිසිම දවසක අද වෙනතුරු නැකතට කියලා වැඩ අත්හිටවලත් නැහැ පටන් අරගෙනත් නැහැ. ගමේ අය පන්සලට ආවොත් ඉස්සෙල් ටික හම් වෙන නිසා ගානවා. හේරුණාම කිසිම දවසක මම නැකත පාවිච්චි කරලා නැහැ. හැබැයි මට කිසි අදුවකුත් නැහැ. ඒක කියන්නේ මම මේ ගත්තේ නැකත් කරන අය කරත කියලා අමුතුවෙන් ලැබිච්ච දෙයක්වත් නැහැ. නැතලා කියලා නැති වෙච්ච දෙයක්වත් නැහැ කියලායි මම නම් දකින්නේ. ඒ නිසා මේවා පස්සේ ඕනෑවට වඩා පන්නන්න එපා. විශ්වාසම නම් හිම කරගන්න. නමුත් තේරුම් ගන්න එක අපේ ජීවිත අස්සෙන් බලන්න අපි මේ යන්නේ නම් නැත්නම් හිඟමනටපත් වෙලා දින්නේ නැහැ බොහොම සුවසේ ජීවත් වෙනවා. එහෙනම් නැකත් අනුගමනය කරාට වඩා නැතු හොඳින් ඉන්න නැහැ. විවාහය සම්බන්ධනත් බලන්න. නැකත් බලලා තමයි එක්කලන් ඉන්නේ. හැම දෙයකම ඉතින් බෙදලට ඔඩවා දෙන්න හැම දෙයකම. හැබැයි ඉතින් නැකත් වලට ගත්ත කට්ටියක් විකසහද වෙනවා අසාර්ථක වෙනවා බිරිඳ සැමියා මරනවා. නැකත් නැතුවත් තරම් එනවා ඒගොල්ලෝ ඊට වඩා හොඳින් ඉන්නවා සමහර විට. මේක නම් 100%ක් සමීක්ෂණයක් කළා නෑ මම. නැකත් 100%ක් හරියනවා නැකත් නැතුව ආපහුම 100%ක් වර්ධිනවා කියන එක නෙමෙයි වෙන්නේ. නිකන් කළත් එකයි නොකළත් එකයි. එහෙනම් මේවා ආගමික චාරිත්‍ර වලට එහා ගිය ටිකක් තිරස්චීන විද්‍යා කියන වචනය අර පාවිච්චි කරනවා විද්‍යා තමයි නමුත් ඒවා ලෝකෝත්තර විද්‍යා නෙවෙයි මේ නිසා මේවා යම් පැත්තක් තිබුණයි කියලා කියනවා දැනටත් ඔය සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ දින වේලාව කියන්නේ ඒ වගේම ගොවිතැන්පත් කරන අය අපේ අදාතේ මුතු මිත්තෝ ඉරෙන් හදෙන් වැඩගත්තෝ කියලා කතා කරන්නේ ඔය බීජ රෝපණයේදී එහෙම නැත්නම් ගස් කැපීමේදී ওই කාරණාවලදී යම් වෙනස්කම් ඒ පිළිබඳ ගැඹුරට දන්න අය පාවිච්චි කරනවා. හැබැයි ලෝකෝත්තර අර්ථ සඳහා නෙමෙයි ලෞකික අර්ථ සඳහා. තවනකටත් මම කියන්න කැමතියි. මේකත් මට අවුරුදු 50කට අවුරුදු 50කට ඉස්සෙල්ලයි මේ කතාව මම කියවලා තියෙන නිසා හරියට මතක නැහැ. මේ දෙදෙනා දඹදෙනි යුගයේ හෝ පොළොන් කෝට්ටේ යුගයේ විසු යති වෘද දෙදෙනි. ගුරු සහ ශිෂ්‍ය. ගුරුවරයාට වඩා ශිෂ්‍ය අදක්ෂයි. ඔය කියන නැකත් ඔස්සේ මෙයාට නැකතක් උදායි දුනා කියලා තියෙනවා කළු ගලක ඉන්නක් හිටවන්න. හාරන්න ඕනේ නැහැ නිකම්ම හිටවන්න පුළුවන්. ඔය දැනුත් ඔය ගස් හිටවන්නේ කකුරු යෝග එහෙම තියෙනවායි කියලා. දැන් ඉනි දෙකක් උල් කරගෙන ගුරුවරයා සහ ශිෂ්‍යයා දැන් ගලේ ඉන්නවා නැකත වෙනතුරු බලාගෙන. ඔය නැකත හැටි මම මේ කියන්න හදන්නේ. ගුරුවරයා මොකද කරන්නේ අර මම දැක්ලා තියෙනවා අපේ පියා නැත්තම් පියාගේ පියා ඔය ගවෙන් එහෙම කැට ගහන්න ඉන්න හිටවන හැටි මඩේ. ඒකේ වේගෙන් කීප වතාවක් හිටවලා තමයි ඒක ඇතුළට බස්සන්නේ අපේ වේගෙන්. උස්සලා ආපහු ඒ සිදුරට යොදන්න ඕන. ඒ වගේ ගුරුවරයා ඉන්න උස්සලා පොළවේ යන්නයි කියනවා ගලේ. අන්නහම උල මොට්ට වෙලා ගියා. ඇයි? උස්සලා අනින ටිකට නැකත පහ වුණා. ශිෂ්‍යයා මොකද කරයි කියන්නේ? ශිෂ්‍යයා ඉන්න පියාණන් ඉඳලා මාපට ඇඟිලි දෙක, මාපට ඇඟිල්ල සහ නික් ඇඟිලි කරවස්යෙන් කකුලේ නිකම්ම පොළොට රද කළා. කලට. එතකොට ඉන්න බැස්සා. අන්න නැකත හැටි. උස්සලා පාතට යවන්න කාලයක් නැහැ. නැති අවුරුද්දට නැකතට තෙල් ගන්න අයගේ කී දෙනාට නැකත හම්බ වෙන්නේ නැත්තේ? එක්කෙනෙකුටවත් නැහැ, නැත්තම් එක්කෙනාට විතරයි. ඉතින් ඒ නිසා මේ ලෞකික දේවල් සම්බන්ධයෙන් ඕනෑවට වඩා පන්නන්න නෙමෙයි මේ තියෙන්නේ. මේ බෞද්ධ කියන්නේ මීට වඩා ගැඹුරු දර්ශනයක් තියෙන එකක්. ඒ නිසා ඔය පෙන්නන අත්වත්තස්සනක්කත් පෙන්නන්නයි මම ගත්තේ ඔය. ඔක කතා කරන්න නෙමෙයි. යමක් කරන්න ඕන නම් කරන එක නැකතයි. ඒකනේ බුදුහාමුදුරන්ගේ උදානේ. ඒක මනමාලිකයන් දන්නේ මේකට නෙමෙයි ඔය පෙන්නන්නේ උදානයක් තියෙන්නේ. අපි හොයාගන්න වෙනවා. දැන් අර ගුරු ශිෂ්‍ය දෙනාට නැකත උදා වුණා අල්ලගන්න බැරි වුණා නේද? අන්න ඒ වගේ අපට මේ ජීවිතේ හැම වෙලාවෙම නැකතක් උදා වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක. මෙන්න මේ නිසා අපිට මේ අදාළ දේ නැකතට කරගන්න බැරි වෙලා තියෙනවා. අපි ඒක තේරුම් ගන්න වෙනවා. මම මේක මෙහිමයි සඳහන් කරන්නේ. ඔබට අතීතයට යන්න කිව්වොත් කවදාවත් අතීතයට යන්න බෑ. ඔබට නාට්‍යවල පෙන්වන්නට හිතින් අතීතයට ගියයි කියලා අනාගතයට යන්න කිව්වොත් යන්න බෑ. හිතවිල්ලෙන් හිතන්න පුළුවන් නමුත් යන්න බෑ. මම මේක ගත වෙන්නේ ගැඹුරින්ම ගත්තොත් සීවසෙන් සීවස 19 20 21 21 ඉන්නකොට 20 නෑ 22ක් නෑ ඊට පස්සේ ගත වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ඊට පස්සේ ගත වෙන්නේ මාසෙන් මාස ඊට පස්සේ ගත වෙන්නේ සතියෙන් සතිය ඊට පස්සේ ගත වෙන්නේ දවසෙන් දවස තවත් කුඩා වෙනකොට පැයෙන් පැය මිනිත්තුෙන් මිනිත්තු තත්පරෙන් තත්පරය ඔරලෝසු දිහා බලන්න 12යි කියන්නේ පැයකටවත් 12 නිත්කටවත් 12 තත්පරකටවත් 12 උඩ. දැන් 11යි 59 තත්පර 59 තියෙනවද ගත වෙලාද? ගත වෙලා. ආයන්න බෑ එහාට. 12 පසුවේ තත්පරයක ඇවිදින් තියෙනවද? නැහැ. එහෙනම් මේ ලෝකෙට තියෙන්නේ කොපමණද කාලේ? This moment. මේ මොහොත පමණයි. කරන දේක් කරන්න. හැදෙන දේක් හැදෙන්න. වරණ දේක් වරදින්න. ඉගෙන ගන්න දේක් ඉගෙන ගන්න. තේරුම් ගන්න. එනිසා අපිට ඔය කල් දාන කතාව. පුතර්ජණයින්ගේ අඥාන මෝඩ වැඩක් කවදාවත් කල් දාපේක ඉන්නේ නැහැ. එනිසා රචනා ලියනකොට මම ඉගෙන ගත්තේ අද කළ යුතු දේ හෙටට කල් නොදමන කියලායි. එනිසා සෑම දෙයකටම දැන් නැමැති මොහොත වටිනවායි කියන එක ඉස්සලා ඉගෙන ගන්න. කල් දැමීමේ කැතපුරුද්ද හිතට ඇද කරගත්තොත් ඊළඟ බුදුහාමුදුරුව 15 වන දවසටත් ඔබ ඉපදිලා හිටියොත් ආයෙත් කල් දානවා. මොකද අර කැතපුරුද්දනේ පස්සේ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාන්නේ අත්තවත්තසනක්කත් නැකත කියන්නේ වැඩේ කරන්න ඕන එක කරන එක. නැකත නෙමෙයිනේ කරන එක නැකත. ඔබ මොනවද දැන් කරමින් ඉන්නේ? ඉගෙන ගන්නවා, හරි හම්බ කරනවා, ගෙවල් දරවල් හදනවා, රැකියාව කරනවා, විවිධ දේවල් කරමින් ඉන්නවා. ඒ පුද්ගලයා වශයෙන්නේ. බෞද්ධය වශයෙන් මොකද්ද කරන්න ඕන? පෘථග්ජන බෞද්ධය වශයෙන් නම් පව් වලින් අවින් වෙලා පින් කරමින් ඉන්නවා. මාපිය උපස්ථානයේ පටන් බුදුරවන්ට ගැනීමේ පටන් සහෝදරයන්ට උදව් කිරීමේ පටන් ඥාති හිත මිත්‍රාදීන් උදව් කිරීම පටන් ධම්මාසින්ත අසරණයට විහිදීමේ පටන් ප්‍රධාන වශයෙන් සසන දිනන සඳහා කරමින් ඉන්නවා. කවුරු වශයෙන්ද? පෘථග්ජන පුද්ගලයෝ වශයෙන්. ශාසනයේ බාරකාරත්වය දරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ওই පුද්ගල භූමිකාවලට පැවරුණ වලකීම් වශයෙන්. එහෙම කරපු නිසා තමයි ලෝකේ බුදුසසුන අතුරුදහන් වුණාට ලෝකේ ලෝක රටවල්වල පසුගිය දවසක මම දැක්කා පාකිස්තාන ජනාධිපතිතුමා විසින් අගමැතිතුමා විසින් බෞද්ධ නටබුන් බලන්ඩ පාකිස්තානයට යන්න යෝජනා කරනවා. ඒ කියන්නේ අද වුන් රජ වෙලා හිටියට ඒකත් බෞද්ධ රාජ්‍යයක් ඒ කාලේ. නමුත් ඇයිව නටබුන් උනේ කියන එක කවුරුත් හිතන්නේ නැහැ. නිකම්ම කවුරුත් ගහලා ගත්තා නෙමෙයි ඔය. නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් උනේ එහෙම භෞතික විද්‍යාවක් නැත්නම් ලෝකෝත්තර ධර්මයක් වෙනකොට ලෞකික මේ ආද විශ්වවිද්‍යාල වල උපාධියක් උගන්නන තැනට පත් වෙන නිසා සම්මාදිට්ඨියෙන් බැහැරව මිත්‍යා දෘෂ්ටියට ගියාම ඊට වඩා මිත්‍යා දෘෂ්ටියකට පරදිනවා. ඔය හැම රටකම මම දකින්නේ මිත්‍යා දෘෂ්ටියට යාම තුළ ඊට වඩා බලවත් මිත්‍යා දෘෂ්ටියකට පරාජය වෙන එක. ඒව අපට නවත්තන්න බෑ. අපේ රටේ අතීතයෙන් අරගෙන අනාගතය ගැන හිතලා අපට බලවත් මිත්‍යා දෘෂ්ටි වලට පරදිනවද දසවස්තක සම්මා දිට්ඨිය සිට ආර්ය සම්මා දිට්ඨිය සඳහා උසස් වීමක් ලැබ රට ජාතිය ආගම බේරගන්නවද කියන කල්පනාව හැමෝගෙම හිතට එන්න වෙයි. මේ අපි මේ කියන දේවල් ඌට වඩා විස්තර කරන්න අපිට බැහැ. නමුත් තේරෙන්න ඕන ගැඹුරින්. ඔබ හැම දිනාට මේ සඳහා වගකීමක් තියෙනවා කිසියම් ආකාරයක. තම තමන් කරන කාර්යයන් තුළ. ගෝිතම්බත් කිරීම වෙන්න පුළුවනේ. පෙර විහාරයක් ගැනීම වෙන්න පුළුවනේ. දරුවන් හැදීමේදී වෙන්න පුළුවනේ. ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම වෙන්න පුළුවනේ. විශේෂ නිර්දේශ සකස් කිරීමේදී වෙන්න පුළුවනේ. එහෙමයි ඒ වගකීම කියන එක. කල්යල් බලා තුන්දොස් වරා කියලා කියවමක් තියෙනවා. මේ අද බලලා හරියන්නේ නැහැ. ඉස්සරහට බලලා මේ තීරණ ගන්න ඕන, තීරණ ගන්න ඕන. දැන් එහෙමනම් අපිට මේ නැකත කියලා කතා කරන එක මම පෙන්වන්නේ තප්පරයක් කියලා. තප්පරේ තව ටිකක් ක්‍රීඩාවලට ගත්තොත් එහෙම 10න් එකක් දක්වා උඩා කරන්න පුළුවන්. අන්න එහෙම ජීවිතේ ගෙවි යන්නේ මොහොතින් මොහොත. මේ මොහොත ඔබ කරමින් ඉන්නේ මොකද්ද? මම දන්නා ආකාරයට බුදුජානන් වහන්සේ වදාළ පරිදි කාර්ය සිද්ධිය කරමින් නෙවෙයි ඉන්නේ. මේ දේ සිද්ධ වෙන්න නම් මේක කරන්න ඕන කියන මේක නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ ඔබ බුදුන් වහන්සේ වදාළ මේ නැකත නැත්තම් මේ සුන්දර වූ අවස්ථාව ප්‍රයෝජන ගන්නෙ නැහැ. අර ඉන්කරිස්තන්ති තාරකා කාට හරි බාර දීලා ඉන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ ලෝක පහළ වී පිරිසක් ඇති කරලා ඔවුන්ට විශ්වවිස්සමි උපාසක උපාසිකා කියලා ශ්‍රාවක නමක් දීලා ඒ නම තුල උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කාර්ය කර්මය කරන අය. මේ කාර්ය කර්මය අපි අතින් ගලක් තිස්සේ ගිලිහිලා තියෙනවා. ලෝකෝත්තර කාර්ය කර්මය ගිලිහිලා ලෞකික කාර්ය කර්මයට ඉර වෙලා තියෙනවා. ලෞකික කාර්ය කර්මයේ යටතේ පංචශීලයේ සිට උපසම්පදා ශීලයේ දක්වා කුඹියක් වතුරෙන් ගොඩ ගැනීමේ සිට කඩන වින්කම් කිරීම දක්වා පුණ්‍ය කර්මයන් කරමින් අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙලා කාර්ය කර්මයට පාර හදනවා. එදාටයි කාර්ය කර්මය කාර්ය සිද්ධිය. ඒකටද ගෞතම බුදුන් වහන්සේ පහළ වුණේ. ඒකටද විශ්ව පරම්පරාව ඔය ධර්මයේ ටික එකතු කරලා කටපාඩමින් පවත්වන ඇවිදින් අනුතුරු ග්‍රන්ථාරූඪ කරලා අනුතුරු දහසක් පද විහෙදනා මැද්දේ නොයෙක් තර්ජන ගර්ධනයේ මැද්දේ පෘතුගීසින්ගේ ලන්දේසින්ගේ ඉංග්‍රීසින්ගේ බලපෑම් මැද්දේ අවිනාශ කරන්නේ නැතුව කැලෑවට පණිමින් වැල්ලේ වලවල් හාරාගෙන බැහැලා ඉඳින් උණුසුම වැඩිකමට කැලෑ කොළ කමින් මොකටද මේව රැක්කේ? අනාගත ගුරුජානන් වහන්සේ ධර්මයේ හොල දෙනකන් ඉන්නේද? මොඩ නැද්ද ඔබ එහෙම හිතනවා නම්? එහෙම හිතන ඔක්කොම මොඩයි කියලා මම නම් කියන්නේ. මෝග පුරුෂය බුදුජානන් වහන්සේ වදාගන්නේ. මොකද? මේ නැකත හැම මොහොතේම එළවෙනවා පහුවෙනවා. අපි දන්නේ නැහැ. ඔබේ ජීවිතේට නැකතෙල මෙන්නේ කොයි වෙලාවද? මම ඒක ගැන කතා කරන්නේ මේ බුදුන් වහන්සේ වදාළ ඒක දෙතෙන්ටයි මට හැම දෙයක්ම පේන්නේ සුත් ධර්ම දේශනාවල. ඔබේ ජීවිතේ ළමා කාලය දුක්වා ගත වෙලා ඉවරයි. ආයෙන්නේ නැහැ. ගත වෙන්න තියෙන කාලේ ඇවිදිනුත් නැහැ. දැන් ගත වෙනවා. අද දවස මොහොතින් මොහොත ගත වෙනවා. පරලෝසේ නම් තත්පරෙන් තත්පරේ ගත වෙනවා. ඔරලෝසේ දිහා බලන්න ඔබේ ගත වෙන්නේ කොහොමද බලන්න. එතකොට ඔබට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් හෝ සිතෙන් න අරමුණක් ඔස්සේ ජීවිතේ ගත වෙනවා. එහෙම බලන්න ඉගෙන ගන්න. ජීවිතේ ගත වෙන්නේ අරමුණෙන්. අව 60යි 70යි 80යි වයස කියලා කිව්වට ගත වෙන්නේ අරමුණෙන් අරමුණට. ඒ කයට තමයි එහෙම වයසක් උපත් දැනෙල්ල ගණන් හදලා කියන්න පුළුවන්. සිතට එහෙම වයසක් ගත කරන්න බෑ. හන්දයක් නාහම් වික්කේ අඤ්ඤං එකදම් මම් සමුනුපස්සාමි. අනේ මම මගේ බුදුසින්වත් දකින්නේ නැහැ. යම් ඒවං ලහු පරිවත්තං යතේදං චිත්තං මේ හටගත්ත ගමන් වේගයෙන් නැතන දෙයක් සිතතරම් ඒකට උපමාවක්වත් කියන්න බෑ. ඔබට කය පුද්ගලයක් වුණාට ඔබේ සිත තියෙන එකක් නෙමෙයි මොහොතින් හටගෙන නැතන එකක්. හරියට අර ඉන්න හිතවනකොට නැකත ඇවිදින් පහ වුණා වගේ. මේ අවස්ථාවේ මොකද කරන්නේ? මේ අවස්ථාවේ පෘථග්ජන පුද්ගලයෝ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම රැස් කරමින් කාලේ පාදානවා. මට පේන හැම මම කියන්නේ අනාගතේට පාර හදනවා රහතරට. පෞකාරය විතරක් නෙමෙයි. නැකතෙන් ප්‍රයෝජන ගන්නකෝ මග අරිනවා. ඒ බුදුමන හම් වෙලා නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය වෙලාවට කරන්න වැඩක් කාර්ය කරණයක් දේශනා කරලා තියෙනවා. කාර්ය සිද්ධියක්. අත්තෝ අත්තස්සනක්ක. කාර්ය සිද්ධියට කාර්ය කරණේ. ඇඩේ සිද්ධ වෙන්න කරන්න ඕන දේ. මේ හතරෙන් කෝකද? මම කියනවා හතර. චත්තාරිමානි වික්‍රේ කම්මානි මාය සයන් අභිඤ්ඤාය සත්‍යකත්තාප වේදිතානි. මගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තමයි මම මේවා දේශනා කරන්න කියලා බුදුන් වහන්සේ වදාරනවා. අතිවික්‍රේ කම්මං කන්නං කන් විපාකං. එක දෙක අතිවික්‍රේ කම්මං සුත්තං සුත් වේපාකං. තුන අතිවික්‍රේ කම්මං කන්න සුක්ඛං කන් සුත් වේපාකං. හතර අතිවික්‍රේ කම්මං අකන්නං අසුකං අකන්නං අසුත් වේපාකං කම්මක්ඛා සම්මත්තති. ඔබේ නැකතේ මේ මොකද කරමින් ඉන්නේ මේවයි? කන්න කර්මය කරමින් ඉන්නවද? සුඛ කර්මය කරමින් ඉන්නවද? කන්න සුඛ කර්මය කරමින් ඉන්නවද? එහෙනම් ඔබ නැකතම අගාරිනවා. ඔබ කම්මං සරණං ගච්ඡාමි වෙනවා, ධම්මං සරණං ගච්ඡාමි නන් නෙවෙයි. කවුරු ඔබ කොතෙක්කල් ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වත් ඔබ කරන්නේ මේ වැඩේ නම් එහෙනම් ඔබට කර්මය සරණ වෙනවා සසර ඇවිදින්න. මේ මොහතම සසරෙන් ගැලවෙන්න ධර්මය සරණ කරගන්න එකටයි නැකත කියන්නේ. ඔන්න බුදුදහමේ නැකත. ඉතින් අයන්න අයන්න ඉගෙන ගන්න නැතුව මේක කරන්න බෑ. ඉස්කෝලේ බුද්ධාගම පොත ඉගෙන ගත්තට මේක කරන්න බෑ. බුදුවරයෙකුගෙන්, බුද්ධ පුත්‍රයෙකුගෙන් නැත්තම් නිරෝල් පොතපත ආශ්‍රය කරලා මේ සිද්ධිය හදාරලා තේරුම් ගන්න ඕන. ඉස්සරනම් පන්සලට ගිහින් තේරුම් ගත්තා. අද නම් ඉතින් පන්සලට යන්න විදිහක් නැහැ. අපි පන්සල් වල ගෙදරට එනවා මේ අපි වගේ. මම පෞද්ගලික තොරතුරක් කියන්නම්. ඒක කැපුවත් කමක් නැහැ, තිබුණත් කමක් නැහැ, මට ගැටලුවක් නැහැ. සමාජයට දැනගන්න මේක කියන්නේ. මම එකතු කරන්නේ නැහැ. මට නිකන් හිතුණා මේ 2021 ජනවාරි ඉඳලා පොඩි දිනපොතක් අරගෙන මේ මාධ්‍ය 6ක 7ක අතර ධර්මදේශනා කොතරම් යනවද මගේ කියලා හොයන්න. මමවත් ගණන් කරන්නේ නැහැ. 2013 ඉඳලා වණ කියනවා. ජනවාරි මාසේ 47යි. පෙබරවාරි මාසේ 64යි. මාර්තු මාසේ 74යි. අප්‍රේල් මාසේ 49යි. මැයි මාසේ 62යි. තව ජූනි වල ඉවර නැහැ. එහෙනම් අපි පන්සලේ ඉඳලා නැහැ. ඔබගේ ගෙවල් වලට කොතරම් වැඩිමින් තියෙනවද රූපాయని සහ ගුවන් විදුලි ඔස්සේ? ඉතින් ඔබට ධර්මයේ අඩුවක් නැහැ නේ. අපි මේ එක තැනක පේන්න හිටියට මේ තේරුම් ගත්ත දේ ලෝකයාට කොතරම් කියනවද කියලා. ඔය මාධ්‍ය වල විතරයි. තව ඊට අමතරව සමාජ මාධ්‍ය වලත් තියෙනවානේ. එනිසා ඔබට පන්සල නැහැ කියලා හැම ධර්මයට අඩුවක් නැහැ. වෙනදාට වඩා ඔය මේ මොකද්ද මේ සංචරණ සීමාව කියන එක එක් පැත්තකින් වදයක් වුණාට එක පැත්තකින් ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් තමයි ධර්මයේ පැත්තට හැරෙනොත් එහෙම. ඉතින් ඒ නිසා අර පෙරළන විට හොඳයි කියන දේ ඉගෙන ගන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ නේ ඒකට. එහෙනම් ඉතින් ඔබට තේරුම් ගන්න වෙනවා මේ කන්න කර්මය තුළ සුඛ කර්මය තුළ කන්න සුඛ කර්මය තුළ නැකත නැහැ. ඒ කියන්නේ පහ වෙනවා නැකත පහුයි. ඔබට මේ මොහොත කර්මක්ෂය කිරීමේ කර්මයට යොදා ගන්න පුළුවන් නම් එහෙනම් ඔබ ඔහු අත්තෝ අත්තස්සනක්කත්. ඔහු අර්ථ අකර්තාරයේ කෙරෙන්න ඕන වැඩේට වැඩේ කරන්නේ බවට පත් වෙනවා. ප්‍රතිඵල හැම වෙයි. මොකද්ද? මේ වහතකින් අපි ළඟ සිදුවෙන දෙයට කියන නම මොකද්ද? ඔයගොල්ලෝ ඇහැට පේනවා කනට ඇහෙනවා කනවබනවා යනවා කියන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ ධර්මයක් දේශනා කළ තථාගතයන් වහන්සේගේ පදවලින් දන්න මොකද්ද මේ? ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ හෝ සිත තුළ යම් ක්‍රියාවක් සිදු වී අවසන් වෙන එක. ඇස තුළ නම් රූපේ මුල් කොටගෙන කන තුළ නම් සද්දේ මුල් කොටගෙන. ඇත්ත නම් පිළිගන්න. ඔබ ළඟන සිද්ධ වෙන්නේ. තථාගත බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා පාවිච්චි කළා වටුවාවයි මම විග්‍රහ කරන්නේ. කඩදාසි අටුවාව නෙමෙයි, පච්චරි කුරුන්දි අටුවාවක් නෙමෙයි, ඔබේ කය තුළ ක්‍රියාත්මක වෙන ස්කන්ධ පංචක නෙමෙති අටුවාව. ඒක හරීම ලෙහා ගන්න හරී ලේසි තේරුම් ගත්තාම. ඒ තමන් ළඟනේ තියෙන්නේ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ ආකාර හයකින් ඔබ අරමුණක් සමග කටයුතු කරනවා. ඒ අරමුණට රූපය කියනවා, ශබ්දය කියනවා, ගන්ධය කියනවා, රසය කියනවා, ස්පර්ශය කියනවා. ඇත්ත නම් පිළිගන්න. මේක අඩියෙන් අඩියට මාරු වෙනවා වගේ පිළිවෙලක් නැතුව ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දියට දිවෙන් කයට නිරන්තරයෙන් මාරු වෙනවා. ඉන්න බෑ. විතරක් නෙවෙයි පහු වෙනවා. බස්සත් එක වාඩි වෙලා ඉදිරියේ එළිය බලන් යන විට වේගෙන් බස්සත් යනකොට අපිට වැට නැත්තම් ගස්වලන් තේරෙනවා පහු වෙනවා දැනෙනවා. ඒව පහු වෙන්නේ අපි වේගෙන් යන අපිට පේන්නේ පහු වෙනවා. වේගෙන්. ඒ වගේ මේ මොහොත වේගෙන් පහු වෙනවා නේද? ඒකට ලහු පරිවත්තම් කියලා කියන්නේ. දෝක නවත්තන්න බෑනේ. කාඩල වැඩකුත් නැහනේ. වහිනේදීම ගොතක් ගත්තත් ඇති කියලා කියනවා. වහිනේකනේ. එහෙනම් මේ වේගෙන් පසු වෙන එකේදී අපිට වැඩක් ගන්න බැරිද? ඒක සිද්ධිය තේරුම් අරගෙන. මොකද්ද මේ වේගෙන් පසු වෙන සිද්ධියේදී පෘථග්ජන පුද්ගලයා කරමින් ඉන්නේ එක? ඒකට බුදුහාමුදුරුවෝ නමක් තිබ්බා ප්‍රමාදේ කියලා. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද පවේද පිනේද ධානයේද ඉන්නේ මේ මේ ඔක්කොටම බුදුහාමුදුරුවෝ නමක් දෙනවා පමාද විහාරී වුන් නැකත පහු කරන අය. ඒ අය අතරින් අපි කවුරු හරි තෝරගන්න බලනවා නැකතින් වැඩක් ගන්න අය. නැකත යොදා ගන්න අය. කාර්ය කර්මය කරන්න පුළුවන් අය. ඔන්න බුදුබණ වලින් පැහැදිලි කරගෙන ඉන්නේ ඔන්න ඔය මේ මොහොත අවස්ථාව මේ මොහොත සසරක බැඳෙන වරදින් නිදහස් වෙලා සසරෙන් මිදෙන්න කටයුතු කරන එක කියලා දෙන්න. උත්තරවා ගන්න. එතකොට මොකද්ද මේකට අවාප ටිකක් ගන්න ඕන? එහෙනම් අපි ගන්න ඕන ඇස තුල රූප අරමුණු වලකටත් වේදනා සංඥා සංකාර විඥාන නම් ස්කන්ධ පංචකයක් හටගෙන මේ යනවා. මෙසේ දොරවල් හයෙන් ස්කන්ධ පංචකයව හයක් හටගෙන මේ යනවා එකයි. හයක් අපි කතා කළාට එකයි සිද්ධ වෙන්නේ. ඒක තුළ තමයි මේ නැකත සහ වැරදීම සහ හරියාම දෙකම තියෙන්නේ. මිනිස්සුන්ගේ වැරද්දට බුදුරජාණන් වහන්සේ නමක් දීලා තියෙනවා. මේ සංසාරයේ මිනිසු කරපු වැරද්දට ස්කන්ධ පංචකය මගේ මම වගේ ආත්ම කොට ගන්න පංච උපාදාන ස්කන්ධයක් බවට පත් කරන සසරේ ඇවිදින්න පාරක් හදාගන්න. මේ ඔක්කොටම උන්වහන්සේ ලස්සන නමකුත් දීලා තියෙනවා. සබ්බේ පුතුජන උම්මත්තක ඔය ඔය ඔබ ගිහින් තියනවා නම් ඔය මානසික රෝහල කියලා එකක් තියෙනවානේ ඒකේ ඒකේ ඉන්න අයට තමයි උමතු කියලා කියන්නේ. ඔවුන්ට දෙගුණ වෙලා තියෙන්නේ. ඔවුන් කරන කියන දේවල් අපි hina වෙනවානේ. දොස්තර මහත්තයා වගේ ඉන්නේ. රජුරු වගේ ඉන්නේ. දොස්තර මහත්තයා කියන්නේ ගණන් ගන්නෙත් නෑ. මොකද ඔවුන්ගේ ස්ත්‍රී පොඩ්ඩක් විකල් වෙලා ඔවුන්ගේ ලෝකෙක ඉන්නේ. බුදුරජාණන් වහන්සේයි පුතග්ජන සමාජයේ උමතු කියලා කිව්වේ. අර කියන අර්ථයෙන් පිස්සු නෙමෙයි. නමුත් ඔබත් මේ යථාර්ථය දකින්න නැති උමතුවක ඉන්නේ. ඒ උමතුවේ ඉන්න තාක්කල් නැකතෙන් ප්‍රයෝජන ගන්න තේරෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මදේශනාව කරමින් පිස්සුව ගැන විස්තර කරනවා. කාමසුකල්ලිකාන යෝගේ අත්මිනතාන යෝගේ නැකත ගැන විස්තර කරනවා මැදුම් පිළිවෙත කියලා. අනත්තරක්කන සූත්‍රයේ දේශනා කරමින් නැකත පාවිච්චි කරන හැටි උගන්වනවා පංචස්කන්ධය පංච ප්‍රාණස්කන්ධය අනිද්දුක්ඛානාත් වශයෙන් බලන්න. ඔන්න නැකත කරන්න තියෙන දේ. හැම මොහොතම නැකත උදා වෙනවා හේතු වෙදෙනවා. අපි දැක්කේ නැහැ වගේ ඉන්නවා. එහෙනම් සසර හදන්නෙත් වර්තමානය සසර දුකටපත් කරන්නෙත් වර්තමානය සසර දිව්‍ය ලෝකෙ පැත්තට මෙහෙවන්නෙත් වර්තමානය සසර බඹලෝගින යන්නෙත් සමන් කරන මේ කාර්යකරණය. නමුත් ඒක සසරෙන් මිදෙන කාර්යකරණය නෙමෙයි භවගාමී කාර්යකරණය. සසර ඇවිදින කාර්යකරණය. ඒක කරන අයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා නම් තියන්න හොඳ නැහැ. මොකද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් තිබ්බේ සසරෙන් ගැලවෙන්න හදන අය සඳහා. ඉතින් ඔබ මේ අයිති කොටසට අයිති කෙනෙක් නම් ඒ ඔබේ වගකීම ඊට කරන්න මේක තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. කොහොමද ඔබ ළඟ සිදුවෙන්න ඕන? මේ මොහොත අනාගත සසරක් හදන්නට හේතුවක් ඉතුරුකට අවසන් කරන ප්‍රමාදයේද? එහෙනම් ඔබ අර පෘථග්ජනින්ගේ නැකත් ගොඩේ තමයි ඉන්නේ. පහු වෙනවා දන්නේම නැහැ නැකත් ගැන කතා කරගෙන. ඔබට මේ මොහොත පාවිච්චි කරන්න පුළුවන් ද සසරේ ඇලීම වෙනුවට සසරෙන් ගැලවෙන්න? එහෙනම් ඔබ හරියටම නැකතින් වැඩ ගන්නවා. මේ අවස්ථාව වර්තමානයේ ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ මොහොතකින් සිදුවෙන්නේ. මේකට මම සිංහලෙන් වචනයක් හදලා තිනවා පාලි ආශ්‍රයෙන්. පාලියෙන්ම ගත්තොත් අවශේෂ නිරෝධය, සිංහලට ගත්තොත් සසරේ ඇවිදින්නට හේතුවක් ඉතුරු වී අවසන් වීම. හෙවත් පමාව. පාලියෙන්ම ගත්තොත් නිරවශේෂ නිරෝධය ආසන්න වශයෙන් අනාගත සසරක් හදන්නට හේතුවක් ඉතුරු නොවි අවසන් කිරීම හෙවත් නොපමාව. ඔන්න නැකත දන්න කෙනාට බුදුහාමුදුරුව අත්තෝ අත්තස්ස නත්තත්. තරු නැත්තම් තව කවුරුවත් මොනවා කරන්නද? කර්ම රැස් කරන්නේ ඔබයි. කර්ම රැස් කරලා පාප කර්මයේ පුණ්‍ය කර්මයේ ධාන කර්මයේ ඔස්සේ අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිද්දෙත් ඔබයි. නැකත පාවිච්චි කළේ නැත්තම් ආයෙත් ඇවිදින්නෙත් ඔබයි. සතෙක් නැති වුණාට කර්ම රැස් කරන දුරු සතෙක් වශයෙන් ඇවිදින්න වෙනවා. සත්ව කියන්නේ කර්ම රැස් කරන අයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බබලෝ පහළ වෙලා මිනිසාට ගැඹුරු ධර්මයක් දේශනා කරමින් කර්ම රැස් කරන මොහොත කර්මක්ෂය කරන මොහොත බවට පත් කරගන්න. එවිට ඒ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි වෙනවා. එහෙම නැතුව නම් ඕක කීවට වෙන්නේ නැහැ. පරම්පරාවෙන් හැමදාම කී කියා ඉන්නේ. අර මනමාලයා පස්සේ මනමාලියෙක් කියන්නා වගේ තමයි. එතකොට වෙන්න ඕන දේලා විවරයි. මේ සිද්ධිය ඕනතරම් ගැඹුරට විවරණය කර හැකියි මට. නමුත් හැම ධර්මදේශනාවක අදට මේක විවරණය කරන නිසා හැම එකෙම එකාකාර විවරය කරන්නේ නැහැ මම. තවත් දේශනාවකින් හොයාගන්න. මේක පොතේ නෙමෙයි වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ ළඟ වුණා. උන්වහන්සේගේ ධනසාසනා පිළිගත්ත රහතන් වහන්සේලා ළඟ වුණා. සෝවාන් පුද්ගලයන්ගෙන් එහාට වෙමින් පවතිනවා. පෘථග්ජන යෝගාව වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ සංගවුණ රහස, නොකියන රහස, පෘථග්ජන කාටවත් පෙරවන් සරණ නැහැ. කීවට නැහැ. මේ ගඩොල් කපන්න යන්න නෙමෙයි පෙරවන් සරණ ඕනේ. ටවුන් එකට යන්න නෙමෙයි. ගඩොල් කපන්න අච්චුයි ලෑල්ලයි. ටවුන් එකට යන්න බයිසිකලියෝ මොටර්සයිකලේ. සරණ වෙනවනේ. ගොවියට නම් නගුල නැත්තම් පොරව උදැල්ල කුමරට. ඒ තමයි සරණ වෙනවා, පිහිට වෙනවා. සසර දුකින් මිදීම සඳහා පෙරවන් සරණ කරගන්න ඕන. එහෙනම් අනාගත බුදුහාමුදුරුවන්ගේ ශාසනයට යන අය පෙරවන් සරණ කරගන්නේ නැහැ. වර්තමාන පෙරවන් සරණ කරගන්නේ නැහැ. ඒගොල්ලොන්ට වචනයක් අලුතෙන් දාන්න වෙනවා. මොකද්ද? ඔය සාමාන්‍ය ඉංග්‍රීසියෙන් උගන්වන්නේ ෆියුචර් කියලා එකක්. අන්න ඒක දාලා පාවිච්චි කරන්න වෙනවා. අනාගත බුද්ධං සරණං ගච්ඡාමි. අනාගත ධම්මං සරණං ගච්ඡාමි. අනාගත සංඝං සරණං ගච්ඡාමි. ලැජ්ජා වෙන්න ඕන. එහෙම කියන්න දෙන්නේ ඕන ලැජ්ජා වෙන්න ඕන. අපි කොතරම් මෝඩද කියලා. එනිසා එදාටත් මේ මොහොත විතරයි උදා වෙන්නේ. එදාට එදාටත් ඔය නැකත එන්නේ. වෙන එකක් එන්නේ නැහැ. මේ මොහොත විතරයි. එනිසා ලබාගත් මේ මොහොත සම්බන්ධයෙන් බුදුන් වහන්සේ අතිශයින් වැදගත් අරුත් ත්‍රිපිටක සූත්‍ර කළ දේශනා කරන ස්වන සම්පත්තිය කියලා. දැන් ඔබ මේ ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ උපදින අරමුණ උපාදානීය කොටගෙන අවසන් කරමින් සසරට බැඳෙනවාද, කර්ම මාර්ගයේ යනවාද? උපාදානීය කරගන්න නැතුව අවසන් කිරීමට අවශ්‍ය අවබෝධය ලබාගෙන ප්‍රීහ පාවිච්චි කරගෙන ධර්ම මාර්ගයේ පාවිච්චි කරනවාද? තිරණය බාතුයි සත්. මෙන්න මේ කරුණ වටහා ගැනීම සඳහා අවශ්‍ය කොටසල තමයි තථාගතයන් වහන්සේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුම්මච් දුප්පඤ්ඤස්ස කියන පදේ යොදලා තියෙන්නේ. අර කතාව ගන්න. ඒත් 100ට 100කට මේකට එන්න බෑ මම දන්නවා. නමුත් 100ට 100ටම කරන්න බැරි වෙන්නත් බෑනේ. එදානම් මේ සඳහා බුදුන් වහන්සේ කරපු පාවිච්චි කරපු ක්‍රමයක් තියෙනවා. විනය ජනයන් බලමින් ඇවිදින්න උන්ට කරුණු පැහැදිලි කරලා දෙනවා. විනය ජනයන් කියන කේ තේරුම මේ නැකත පාවිච්චි කරන්න තරම් නුවණ තියෙන අය කියන එක. අපිට එහෙම හැකියාවක් නැහැ. අපි මාධ්‍ය ගාන යමින් ධර්ම දේශනා කරමින් අහන්න කියලා තේරෙනවද බලන්න කියනවා. තේරෙනවා නම් අනුගමනය කරන්න. පුද්ගලයා දහන්න යන්න එපා. පුද්ගල ප්‍රසාද සූත්‍රය කියලා එකක් තියෙනවා ත්‍රිපිටකේ. ඒකේ කියලා තියෙන්නේ පුද්ගලෙින්ද පැහැදෙන්න එපා. පුද්ගලයා අපවත් වෙන්න පුළුවන් පැවිදි කෙනෙක් නම් සිවුර හැරලා යන්න පුළුවන්. නැත්තම් බලාපොරොත්තු වෙන දේ වෙන්න පුළුවන්. ඔබට එදාට ආගමේ පා වෙනවා. අදටත් මේ සමාජයේ තියෙන දුර්වලකමක් තමයි මේ පුද්ගල ඇදහිල්ල. ඒ තැන්වල ලියාපදිංචි වෙලා එතන විතරයි හරි කියලා සාමාන්‍යයෙන් ගම්බද භාෂාවේ කියන්නේ මේකට බින්න කසාදේ කියලා ඉන්න බහිනවා කියලා. තැන් තැන් වලට ගිහිල්ලා අල්ලගෙන ධර්මයේ අපහැරීම කතා කරනවා එනකොට තැන් වලට ගිහින් උපාදාන කරගන්නවා අපහු. අපි අපේ ජීවිතය අපි කියලා තියෙන ආරම්භේ ඉඳ අපිව අදහන්න විතරක් එපා. අපි කියන දේ හරිනම් අනුගමනය කරලා බලන්න. අපිට ඔබෙන් මොකුත් ඕන නෑ. මොකද අපි පෝෂණය කරන්න දායක පිරිසක් ඉන්නවා. ඒ හොඳටම ඇති. මිනිස්සුත්කම උස්මත් කර ගැනීම සඳහා ජීවිතයේක වර්තමාන මොහොතේ පහතන 15 වෙනි ස්කන්ධ පංචකයට ආත්ම දෘෂ්ටිය නැවති මිත්‍යා දෘෂ්ටිය එකතු කරන්නේ නැතුව අනාත්ම දර්ශනය නැවති අවබෝධය පාවිච්චි කරන්න. එවිට කන්න කර්මස්සය වෙනවා, සුඛ කර්මස්සය වෙනවා, කන්න සුඛ කර්මස්සය වෙනවා. ඒකට කියනවා කර්මස්සය කිරීමේ කර්මය. කර්ම කරලා සසර ඇවිදින්න තියෙනවා බලවනේ. කර්ම සසය කරපුවම සසර ගමනක් ඕනේ නැති වෙනවා. ඔක තියෙනවා නෙමෙයි හදාගෙනම යන අමෝඩකමට. ඉතින් හදාගෙන යන එක ඒ කාලවල උපදින්න આવු තැන් අනුව ලැබෙන්න આવු ආශ්‍රය anu අපායට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට කොහේ හරි හදන්න පුළුවන්. හැදුවම ෂණ සම්පත්තිය මගහැරෙනවා. නැකත මගහැරෙනවා. දැන් ඔබට කොතරම් වටිනවද මේ උදා වෙන මොහොත? මොකද කරන්න ඕන? උදා වෙන මොහොත වචන වලින් විතරක් කියන්නම් දැනට. එක්කෝ ත්‍රිලක්ෂණයේ ඉගෙනගෙන පංච උපාදානස්කන්ධයේ අනිද්දුක්ඛානාත්ම වශයෙන් මේ මොහොතේ උපාදානස්කන්ධය තුළ නුවණින් බලන්න ඕන. ඒක වෙන සිදුවෙන අනිත්‍යයක් නෙමෙයි නුවණින් බලන්න ඕන දෙයක්. එහෙම නැත්නම් චතුස්සත්‍ය තුළ ඔබ අත සිදුවෙනුම් තවතන දේ දුක සහ හේතු වශයෙන් දැනගෙන දැන් නැතිවුත් දැන සහ මාර්ගය යන්න ඕන. එහෙම නැත්නම් ඔබ නිවැරදිව සතිය ඉගෙනගෙන මේ මොහොත කර්මයේ සේවීම සඳහා සතිය පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් ඔබ ස්කන්ධ පංචකය තුළ සිදුවෙනා වූ ක්ෂණික ප්‍රතිසම්පාදේ හදාරලා ඒකේ අනුලෝමයේ ඔබ ඉන්න බව දැනගෙන දැන් පටිලෝමයට පාවිච්චි කරනවා. පටිලෝම ප්‍රතිසම්පාදේ යන්න ඕන. ඒක ආපහු ආයෙත් භව නිරෝධය. එහෙම නැත්නම් ඔබ මරණ සතිය ඉගෙනගෙන මේ මොහොත ක්ලේශයන්ගේ මරණයට ඉඩ දීලා පාවිච්චි කරන්න ඕන. මේ මොනවෙන් කලත් සිදුවෙන්නේ නිරවශේෂ නිරෝධයයි. එවත් නොපමාවයි. එමවත් සසර දුකින් මිදීමට මා වර්තමාන මොහොත පාවිච්චි කිරීමයි. නැකත. කොනොහොමයි මම නම් මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් දකින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඇසින්. අර බාහිර දේවල් ගැන කතා කරේ හිට වැඩක් වෙන්නේ නැහැ. ධම්මේවා කතා අරියව අතුන් නිබහ වෙන කියලා කියන්නේ. ඔබ එකතු වුණා නම් යම් දැනක ධර්මයේ ගැන කතා කරන්න නැත්නම් ආරිය තුස්නිම් භෝතින් බහ වැඩ ඉන්න දෙකස් කතා කරන්න එපයි කියලා තියෙනවා. මොකද ඒක මේ සසර දුකින් නිදහස් වීමට හේතු වෙන්නේ නැති නිසා. තව වෙන වැඩ තියෙන්න පුළුවන්. හැම දෙයක්ම ධර්ම අවබෝධයට මාර්ගය සැරසූ උතුමෙක් මේ බුදුන් වහන්සේ කියන්නේ. හැම දෙයක්ම ලෝකේ දෙන හැම දෙයක්ම මෙතෙන්ද ගලපනවා. ඉතින් අතීතයේ දේවල් උන්වහන්සේ ගලපුවා. වර්තමානයේ තියෙන දේවල් අපට ගලපන එක තහනම් කරන්න නම් සුදුසු නෑ. මන්දයක් භාෂාව කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන එකක්. පාලි භාෂාවෙන් තිබුණේ නැහැ 56ට පෙර. ඊට පස්සේ පාලි භාෂාව සිංහල පාලි භාෂාවෙන් තිබුණේ පාලි සිංහලට පරිවර්තනය වුණා. නමුත් ඒක කෝට්ටේයුගේ හෝ උරුණෑදලුගේ භාෂාව ව්‍යස්ත සිංහල. සමහරට පාලි වලටත් වඩා අමාරුයි සිංහල පදේ. ඉතින් අපට සරල සිංහල වශයෙන් ඉදිරිපත් කරන්න ඕන නේද? ඒ නිසා හොරකම් කරනවා කියන වචනේ කිව්වට තේරෙන්නේ නැහැ. වර්තමානයේ පටහොරෙක් කිව්වත් තේරෙනවනේ. මේ වචන එකතු කිරීම වැරදිද එතකොට? එනිසා භාෂාවක් වෙනස් වෙනවා, සංස්කෘතිය වෙනස් වෙනවා. මිනිස්සුන්ට මේක තේරුම් කරලා දෙන්න වචන පාවිච්චි කරන එක සරල කරන්න ඕන. තේරුම් ගත්තා. පායාසි රාජන් සූත්‍රයේ සඳහන් හනමිටිය කරේක තියාන ගින් හරියන්නේ නැහැ. අපි අපේ ශක්තිපමණින් විශේෂයෙන් මේ මම මාධ්‍යවල තිබෙන විශේෂ අනුග්‍රහය නිසා ලබා දෙත ඉන්න නිසා ඒ යුතුය කරමින් ඉන්නවා. ඒ සියලු දේවල් බලාපොරොත්තුව හොඳ රටක් හොඳ මිනිස්සු ටිකක් සාමකාමී රටක් හදන එක. මිනිස් වර්ගයාගේ දොමිනිස්කම් මරා මිනිස්කම් ඉස්මතු කරලා දෙන එක. ඔබත් එහි කොටස්කරුවෙක් වෙන්න ධර්ම දානය සඳහා ධර්ම දේශනා කරවාගෙන ඔබෙහි කොටස්කරුවෙක් වෙන්න අනුගමනය කරලා එනිසා ධර්ම දේශනාව කරවා ගත්තායක ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ නැකත පාවිච්චි කරන ආකාරය පිළිබඳ තේරුම් ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවා කියන සුභාසින්සනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම පෙරවන් සරණයි. ඔබේ ශ්‍රවණය කරන්නට යෙදුණී කෑගල්